කියන්න මා සමග. සාදු සාදු බුදුරු වනවාදින්ටයි, සාදු සාදු සදහම් නමදින්ටයි, සාදු සාදු සංගරු වනවාදින්ටයි, සාදු සාදු තෙරුවන් නමදින්ටයි, ගෞතම මුනිදුගේ සරණ ලැබෙන්ටයි, සම්බුදු බණ පද මට සිහිවෙන්ටයි, ලෝතුරු සංගුණ සිහිකර ගන්ටයි, ගෞතම සසුනේ පිහිට ලැබෙන්ටයි, වන්දිමි වන්දිමි බුදු සමිඳුන් වන්දිමි, වන්දිමි වන්දිමි සිරි සදහම් වන්දිමි, වන්දිමි වන්දිමි සංගරුවනද වන්දිමි, වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි, වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි, වන්දිමි වන්දිමි මම තෙරුවන් වන්දිමි. සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි, හොරණ මහමෙවුනාව භාවනා අසපුව පිහිටුවලා වර්ෂයක් ගතවීම නිමිත්තෙන් අද මේ පින්කම සිද්ධ කරන්නේ. එනිසා පළමුවම අපි සීලු දෙනා මේ වර්ෂයේ පුරාවට රැස් කරපු සියලුම පුණ්‍ය ධර්මයන් මේ මහමෙවුනාව භාවනා අසපුව මහත් ශ්‍රද්ධාවෙන් ගෞතම බුද්ධ ශාසනයට පූජා කළ අපේ පින්වත් සුභසිංහ මහත්මයාට, ඒ වගේම ඒ මහත්මයාගේ ආදරණීය ස්වාමි දියණියට, දරුවන්ට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ මහා පින හේතු වාසනා වේවා කියලා ආශිර්වාද කරලා අපි මේ ධර්ම දේශනාවට සූදානම් වෙමු. අද මේ පින්වතුන්ට අහන්න ලැබෙන්නේ මජ්ඣිම නිකායේ ඇතුළත්ව තිබෙන අනුරුද්ධ මහරහතන් වහන්සේගේ දේශනාවක්. ඔබ අහලා ඇති අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවස්ලාභීන්ගෙන් අග්‍රයි. බොහෝ විට දෙවියන් එක්ක කතාබස් කරලා තියෙන්නේ අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඒ වගේම දෙවියන් එක්ක කතාබස් කරලා තියෙනවා මුගලන් මහරහතන් වහන්සේ. මුගලන් මහරහතන් වහන්සේ විවේක වේලාවට දිව්‍ය ලෝක චාරිකාවේ වඩින. දිව්‍ය ලෝක චාරිකාවේ වැඩම කරලා ඒ දෙවිවරු මුණ ගැහිලා ඒ දෙවිවරුත් එක්ක කතාබස් කරලා මිනිස් ලෝකෙට ඇවිල්ලා විස්තර කියනවා. එතකොට ඒ ගොඩාක් දෙවිවරු මාර්ගඵලලාභී අය. මනුස්ස ලෝකෙදී බොහෝ අය සෝතාපට්ටි අංග සමාදන් වෙලා තියෙනවා. මොනවද සෝතාපට්ටි අංග? සෝතාපට්ටි අංග හතරක් තියෙනවා. ඔව්. ගෞතම බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන පැහැදිලා ඒ චිත්ත ප්‍රසාදයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන ඒක යාගේ ඒ චිත්ත ප්‍රසාදයට මොනවා වුණත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන චිත්ත ප්‍රසාදයක් තියෙනවා. චතුරාර්ය සත්‍යයෙන් නිවන ගැන චිත්ත ප්‍රසාදයක් තියෙනවා. ඒ සිටේ පැහැදීම Tamanට මොනවා වුණත් වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වූ රහතන් වහන්සේලා ගැන මාර්ගඵලලාභීන් ගැන පැහැදීමක් තියෙනවා. Tamanට එහෙම රහතුන් වහන්සේලා මාර්ගඵලලාභීන් නොදැක්ක කියලා තමන්ගේ හිතේ ඇතිවෙච්ච පැහැදීම වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම තමන් සමාදන් වන සීලයක් තියෙනවා. ගිහියෙක් කෙනෙකුට නම් පංච සීලේ, පොය දවසට අට සිල්. මේ සිල්පද හැම තිස්සෙම යා පරිස්සමෙන් ආරක්ෂා කරනවා. මේවට තමයි සෝතාපට්ටි අංග කියලා කියන්නේ. මේ සෝතාපට්ටි අංග ඇති දෙවිවරු මහත් රාශියක් මේ දිව්‍ය ලෝකවල ඉන්නවා. දෙවියන්ගෙන් හොඳ දැනුමක් තියෙන රහතන් වහන්සේ නමක් තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ මෛත්‍රී භාවනාව ගැන කරපු දේශනාවක් අද අපි ඉගෙන ගන්න. ඒ දවස්වල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ සැවැත් නුවර ජේතවනාරාමයේ. පංචකංග කියලා හිටියා වඩු බාස් කෙනෙක් කියන්නේ රජුරුවන්ගේ ඔය වඩු කටයුතු කරන, ලී වැඩ කරන ප්‍රධාන බාසුන්නේ. ඉතලයාගේ නම මොකද්ද? පංචකංග. එයා දවසක් යාගේ ගෝලයෙකුට කතා කළා. පුරුෂයෙකුට කතා කළා, කිව්වා පින්වත් පුරුෂේ, අපේ පින්වත් අනුරුද්ධයන් වහන්සේ මුණ ගැහෙන්න යන්න. ගිහින් මගේ වචනේ අනුරුද්ධ ස්වාමින් වහන්සේ අනුරුද්ධ ස්වාමින් වහන්සේගේ පායුග වන්දනා කරන්න. ස්වාමීනි, පංචකංග කියන ජ්‍යෙෂ්ඨ වඩිතුමා ඔබ වහන්සේගේ පා වන්දනා කරනවාය කියලා. ඊට පස්සේ මෙහෙම කියන්න, ස්වාමීනි අනුරුද්ධයන් වහන්සේ ඔබ වහන්සේ සමග තවත් හතර නමක් හෙට දවසේ මේ පංචකංග ජ්‍යෙෂ්ඨ වඩිතුමාගේ ගෙදරට දානිට වඩින්න. ඒ වගේම කියන්න, අනේ ස්වාමීනි ටිකක් වේලාසනින් වඩින්න, මොකද මේ පංචකංග වඩු දෙටුතුමාට හරියට රාජකාරී තියෙනවා. ඉතින් මේ පුද්ගලයා අනුරුද්ධ මහරහතන් වහන්සේව සොයාගෙන ගියා. ගිහින් අනුරුද්ධ මහරහතන් වහන්සේට ආදරෙන් වන්දනා කළා. වන්දනා කළා, කිව්වා ස්වාමීනි මේ වන්දනා කරන්නේ ඔබ වහන්සේගේ පායුග, මේ වන්දනා කරන්නේ පංචකංග වඩු ජ්‍යෙෂ්ඨතුමා. ස්වාමීනි, එතුමා ඔබ වහන්සේ මුල් කරගත්තු හතර නමකට හෙට දවසේ දානේ පිණිස ආරාධනා කරනවා. ඉතින් ස්වාමීනි, මේ පංචකංග වඩු දෙටුතුමාට හරියට රාජකාරී බහුලයි, ඒ නිසා වේලාසනින් වඩින්න. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ නිස්සබ්දව ඒ ආරාධනාව පිළිගත්. පිළි අරගෙන හිට පහුවෙන්ද උදේ වරුවේ සිවුරු පුරවාගෙන ස්වාමීන් වහන්සේලා තව තුන් නමක්, එතකොට හතර නමයි, පංචකංග වඩුදිටුමාගේ නිවසට වැඩම කළා. එතකොට ඒ පංචකංග හොඳට දානමාන වලින් මේ අනුරුද්ධ මහරහතන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලාට උපස්ථාන කළා. උපස්ථාන කළා දන් වළඳලා වුණාට පස්සේ මේ පුංචි ආසනයක වාඩි වෙලා කියනවා මෙහෙම, ස්වාමීනි මට ලොකු ස්වාමීන් වහන්සේලා මුණ ගැහුණා. එතකොට ඒ ලොකු ස්වාමීන් වහන්සේලා මට කිව්වා, පින්වත් ගෘහපතිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය වඩන්නේ කියලා. මට මේ අප්‍රමාණ චේතෝ විමුක්තිය වඩන්නේ කියලා මෛත්‍රී භාවනාව කියා දුන්නා. ඒ වගේම ස්වාමීනි මට තවත් ස්වාමීන් වහන්සේලා හම්බ වුණා, තවත් තෙරුන් වහන්සේලා. උන්වහන්සේලා මට කිව්වා, පින්වත් ගෘහපතිය, මහත්ගත චේතෝ විමුක්ති වඩන්නේ කියලා. එතකොට සමහර ස්වාමීන් වහන්සේලා අර ගිහි පින්වතාට කිව්වා අප්‍රමාණ චේතෝ විමුක්ති වඩන්න කියලා. සමහර ස්වාමීන් වහන්සේලා ඒ පංචකංගට කිව්වා මහත්ගත චේතෝ විමුක්ති වඩන්න කියලා. ඉතින් මෙයාට මේ ගැන ප්‍රශ්න දෙන්නේ. ඉතින් පංචකංග අනුරුද්ධ මහරහතන් වහන්සේගෙන් අහනවා, ස්වාමීනි මේ මහග්ගත චේතෝ විමුක්තියේ අප්‍රමාණ චේතු විමුක්තිත් අර්ථය එකයිද? ඒ කියන විදිහද වෙනස්? එහෙම නැත්නම් කියන විදියත් වෙනස්ද අර්ථත් වෙනස්ද? ඊට පස්සේ කියනවා, ස්වාමීනි මට නම් මෙහෙම හිතෙන්නේ, මට නම් හිතෙන්නේ මේ අප්‍රමාණ චේතු විමුක්තියයි කියලා අපි යම් මෛත්‍රී භාවනාවක් වඩනවාද, මහග්ගත චේතු විමුක්තිය කියලා යම් මෛත්‍රී භාවනාවක් වඩනවාද, මේ භාවනා දෙකම එකයි. ඒක මේ කියන විදිහෙන් තමයි වෙනස් කියලයි මට හිතෙන්නේ කියලා මේ පංචකංග වඩු දෙටතුමා කිව්වා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ මේ පංචකංග වඩු දෙටතුමාට මෙහෙම කියනවා, පින්ග ගෘහපතිය, අප්‍රමාණ චේතෝ විමුක්තියක් තියෙනවාද, මහග්ගත චේතෝ විමුක්තියක් තියෙනවාද, මේ දෙක අර්ථවත්සේනුත් වෙනස්, කියන ක්‍රමේනුත් වෙනස්. ඒක මෙන්න මේ විදියට තේරුම් ගන්න කියනවා. මේ අර්ථ වශයෙන් වෙනස් වෙන්නේ කොහොමද, මේ කියන විදිය වෙනස් වෙන්නේ කොහොමද කියලා මෙන්න මෙහෙම තේරුම් ගන්න කියනවා මේ මෛත්‍රී භාවනාව. පින්වත් ගෘහපතිය, අප්‍රමාණ චේතෝ විමුක්තිය ඇති වෙන විදියට මෛත්‍රී වඩන්නේ මෙහෙමයි. ඉද ගහපති භික්ඛු, පින්වත් ගෘහපතිය, භික්ෂුව මෙත්තා සහගතේන චේතසා මෛත්‍රී සහගත සිතින් ඒකං දිසම් පරිත්‍වා විහෙරති. එක දිසාවකට පතුරුවා වාසය කරන. තථා ဒုတိය, ඒ විදිහට දෙවෙනි දිසාවටත් පතුරුවා වාසය කරනවා. එක දිසාවට කිව්වා අපි කියමු නැගෙනහිර දිසාවට මෛත්‍රිය පතුරුවා වාසය කරනවා. ඊට පස්සෙ දකුණු දිසාවට මෛත්‍රිය පතුරුවා වාසය කරනවා. ඊට පස්සෙ බටහිර දිසාවට මෛත්‍රිය පතුරුවා වාසය කරනවා. ඊට පස්සෙ ඔව් උඩ දිසා උතුරු දිසාවට මෛත්‍රී පතුරුවා වාසය කරනවා. ඊට පස්සේ උඩ යට හර සතට අප්‍රමාණ වූ සමාධිමත් සිතකින් සියලු ලෝකයාට මෛත්‍රී වඩලා වාසය කරනවා. පින්වත්නි, සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මෛත්‍රී වැඩිමෙන් සිද්ධ වෙන්නේ තමාගේ හිතේ ඇතිවෙන තරහ නැති වෙන එක විතරයි. ඒකෙන් මේ බාහිර ලෝකයට ඔය දිශාවසෙන් වැඩුවා කියලා ප්‍රයෝජනයක් නැහැ කියලා හිතෙන්න පුළුවන් දන්නේ නැති අය. අනුරාධපුර යුගයේ කරඬුලෙන ආරණ්‍ය වැඩ හිටපු එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා, මෛත්‍රී පතුරවන දස දිශාවට. එතකොට මේ මෛත්‍රී පතුරවන ස්වාමීන් වහන්සේ වස් කාලය ඉවර වෙලා වඩින්න පිටත් වෙන දැන් හෙට උදේ යන්න. අද කවුද අඬනව ඇහෙනවා. ඊට පස්සේ ඇහුවා කවුද කියලා. කිව්වා අනේ ස්වාමීනි, මම මේ කුටිය ළඟ වෘක්ෂයේ ඉන්න දෙව්දුව. ඇයි අඬන්නේ? අනේ ස්වාමීනි, ඔබ වහන්සේ වඩින්න නිසා මේ අඬන්නේ කියලා. ඇයි කියලා ඇහුවා. ඔබ වහන්සේ මේ වැඩියට පස්සේ මේ අමනුෂ්‍යව හරි සමගින් ඉන්නවා කියලා. නැත්තම් මේ හිටපු මේ වනාන්තර හිටපු අමනුෂ්‍යයන් එකාට එකා මරා ගත්තා කියලා. එන මිනිස් විතර නෙමෙයි මේ මරාගෙන ඉල්ල කරන්නේ. ඉතින් මිනිස් විතර නෙමෙයි මේ මරාගෙන ඉල්ල කරන්නේ, අමනුෂ්‍යත් කරනවා. ඉතින් කොහොමද ස්වාමීනි, ඔබ වහන්සේ මෙත් සීත වඩන්න පතුරවන්න ගත්තාම හැමෝටම මේක තේරෙන්න ගත්ත කියලා. ඔබ වහන්සේගේ මෛත්‍රිය අනිත් හැමෝටම තේරිලා එක්කෙනාට එක්කෙනා ඒගොල්ලන්ගේ තරහ නැති කරගෙන බොහෝම සමගින් වාසය කරනවා. අනේ ස්වාමීනි, මම මේ අඬන්නේ මේ පරිසරය ආයේ වෙනස් වෙයි කියලා. එහෙනම් මං එනං ඉන්නම් කියලා හිටියා. ඊළඟ වස් සිවුරේකට දැන් උන පිටත් වෙලා ලෑස්ති වුණා. ආයෙත් අඬන වර දෙවිලු. අන්තිමට ඒ ස්වාමීන් වහන්සේ එතන ඒ ස්ථානයේම අරහත්ත්වයට පත් වුණා. ඒ ස්ථානයේදීම පිරිනවම් පෑවා. මෙතක මේකෙන් අපිට පේනවා මේ මෛත්‍රිය ගැන. ඒතර මෛත්‍රියේ ආනිසංස ගැන කියද්දී මේක තමාට විතර ලැබෙන එකක් නෙමෙයි, ඒක අනිත් අයටත් ලැබෙනවා. ඒක නිසා තමයි තියෙන්නේ දේවතා රක්කන්ති, දෙවියෝ ආරක්ෂා කරනවා. මනුසානම් පියෝ හෝති, මිනිසුන්ට ප්‍රියයි. අමනුස්සානම් ප්‍රියෝ හෝති, අමනුෂ්‍යන්ටත් ප්‍රියයි. හදිසියන තුරුලින් වලකින මේ ඔක්කොම ආනිසංස සෑහෙන විස්තර තියෙනවා මෙත්තානිසංස සූත්‍රයේ. ඉතින් මේ දැන් අපි මේ කිව්වේ අපමාන චේතෝ විමුක්තිය කියන්නේ එතකොට දිසා වශයෙන් ප්‍රමාණ රහිත කොට මෙත් සිත පැතිරවීම. ඉතින් මේකේ තියෙනවා මේ දිසාවසින් ප්‍රමාණ රහිත කොට පතුරන්නේ කොහොමද? මේ දිසාවේ සිටින සියලු සත්වයෝ වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, සුවසී ජීවත් විත්වා, සාන්ත සුවයටපත් විත්වා කියලා මෙත් සිත පතුරවනවා. එතන මේක තමයි බුද්ධ කාලයේ ඉඳලා කෙරෙන භාවනාව. මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබිච්ච භාවනාව මේ මෛත්‍රී වැඩිල්ල. කාලයකින් මේ වෙනස් වෙනවා. මේ වෙනස් වෙලා තමාට විතරක් වොන්න ගොඩාක් වෙලා වඩා ගන්නවා. එක වචනයක් අරගෙන වඩන්න කියනවා. ඊට පස්සේ කියනවා තමන් හිතවත් කෙනෙක් අල්ලගෙන මෛත්‍රී වඩන්න කියනවා. ඊට පස්සේ තමන්ට මධ්‍යස්ථ කෙනෙක් අල්ලගෙන වඩන්න කියනවා. මේ මේ මොකුත් විස්තර කරන්නේ අපමාන චේතෝ විමුක්තිය, මහාගත චේතෝ විමුක්තිය. අපමාන චේතෝ විමුක්තිය ඉතින් මේ විදිහට වඩනවා. ඊළඟට තියෙනවා මේ කරුණා සාගත, කරුණාව වඩනවා. කරුණාව වඩන්නේ කොහොමද? කරුණාව නැගෙනහිර දිශාව මුල් කරගෙන කරුණාව වඩනවා. නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, සුවපත් වෙත්වා කියලා කරුණාව ඇති වෙලා කරුණාව වඩනවා එක දිශාවකට. ඊට පස්සේ දකුණු දිශාවේ සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝග වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා. ඔන්න වඩනවා මෛත්‍රිය. ඒක කරුණාව. ඊට පස්සේ වඩනවා නැගෙනහිර එක දිශාවක් මුල් කරගෙන මුදිතා, මුදිතා භාවනාව. මුදිතා වඩන්නේ කොහොමද? මේ දිසාවේ සිටින සියලු සත්වයෝ ලැබුණු යම් සම්පතක් ඇත්නම් ඒ සියලු සම්පත් නොපිරිහි පවතිවා. ලද සම්පතින් නොපිරිහිත්වා. යථාලද්ද සම්පත්තිතු මා විගච්ඡන්තු. මේ සත්වයන්ට පැමිණ තිබෙන්නා වූ සැප සම්පත් අහිමි නොවිත්වා. ඒක අපිට තවදුරටත් වදන්න පුළුවන්. අපිට උතුරු දිශාවක් මුල් කරගෙන මේ අසවල් දිශාවේ සිටින සියලු සත්වයෝ ශ්‍රද්ධාවෙන් දියුණු වෙත්වා, සීලෙන් දියුණු වෙත්වා, ශ්‍රුතයෙන් දියුණු වෙත්වා, ත්‍යාගයෙන් දියුණු වෙත්වා, ප්‍රඥාවෙන් දියුණු වෙත්වා, ලැබූ සප සම්පත් වලින් දියුණු වෙත්වා, නොපිරිහෙත්වා. එතකොට එයාගේ ඊර්ෂ්‍යාව ඇති වෙයිද? නැහැ. ඒක මුදිතා. මුදිතාව කියන එක හරි මිනිස්සුන් තුමනයි. ඊළඟට උපේක්ඛා, කම්මස්සකා. මේ දිසාවේ සිටින සියලු සත්‍යෝ කර්මයේ සුඛීය කොට පවතිනවා, කර්මයේ දායාද කොට පවතිනවා, කර්මයේ උප්පත්ති ස්ථාන කොට පවතිනවා, කර්මයේ නෑදෑය කොට පවතිනවා. මේ සියලු සත්‍යෝ යම් කර්මයක් කරනවාද, කල්‍යාණ වූ හෝ පාපී වූ, ඒ කර්මයේ තමයි මේ සත්‍යව අරගෙන යන්නේ කියලා වඩනවා. ඒකට කියන උපේක්ෂා භාවනාව කියලා. මේ විදිහට දිසා වශයෙන් මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා දිසා වශයෙන් වඩනවා. ප්‍රමාණයක් නැහැ. ඒ කියන්නේ දැන් සීමාවක් නැහැ. මෙච්චර සීමාවක් තුළයි මේ දිසාව තියෙන්නේ කියලා. එතකොට සීමා රහිත, ප්‍රමාණ රහිත කොට මෛත්‍රී චිත්තය, කරුණා, මුදිතා, උපේක්ඛා වැඩීම සියලු ලෝකයාට ඒ දිශාව නැගෙනහිර දිශාවේ යම්තා සත්‍යයන් ස්ථිර සියලු ලෝකයට ඒ දිශාව වඩනවා. අයං උච්චති ගහපති අප්පමානා චේතෝ විමුක්ති. පින්වත් ගෘහපතිය, මේකට තමයි කියන්නේ අප්‍රමාණ චේතු විමුක්තිය කියලා. දැන් බලන්න මේ මිනිස් ලෝකේ ආපු අපිට කොච්චර දුර්ලභ වාසනාවක්ද ගෞතම සාසනයෙන් ලැබුණේ. ගෞතම සාසනයේ 15 වීම නිසායි, ගෞතම බුදුරජාණන් වහන්සේ 15 වීම නිසායි මේ ලෝකේ දෙවියන්ට මිනිසුන්ට මේ සෑම දෙයක්ම ලැබෙන්නේ. නැත්තම් අපි ඔහි උපන්නන් වාලේ ඉපදිලා ජීවත් වෙන්නන් වාලේ ජීවත් වෙලා අපිට කර්මානුරූපෝ හි කර්ම රැස් කරගෙන මැරෙන්නන් වාලේ මැරී යන්නට වෙනවා. අන්න ඒකෙන් අපි අත්මිදුනේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ අපට ලැබුණ නිසා. කතමාචි භික්කවේ මහග්ගතා චේතෝ විමුක්ති. පින්වත් ගෘහපතිය, මහග්ගත චේතෝ විමුක්ති කියන්නේ මොකද්ද? ඔන්න මහග්ගත චේතෝ විමුක්ති විස්තර කරනවා. ඔන්න කෙනෙක් භාවනා කරනවා එක ගහක් යට. ඉතරියා හිතනවා මේ මහග්ගත කියලා කියනවා, තීරණය කරනවා මම මේ වෘක්ෂ සෙවන ප්‍රමාණයේ යම් තාක් සතුන් ඇත්ද මේ සත්‍යයන් තමයි දැන් මම ආරමුණු කරගන්නේ. කෙලී සියලු සත්‍යයන් කෙරෙහි මෛත්‍රිය පතුරවනවා, කරුණාව පතුරවනවා, මුදිතා උපේක්ෂා පතුරවනවා. ඒකට කියන්නේ මොකද්ද? මහාගත චේතනාවක්තිය. ඊට පස්සෙ කල්පනා කරනවා රුක් සෙවන දෙකක් තුනක් ප්‍රමාණයයි. එතකොට ඒ ප්‍රදේශය පුළුල් කරනවා. රුක් සෙවන දෙක තුනකට ප්‍රදේශය පුළුල් කරනවා. පුළුල් කරලා හිතනවා මේ තා ප්‍රදේශයේ තමයි දැන් මං අරමුණු කරගන්නේ. අරමුණු කරගෙන මේ තා ප්‍රදේශයේ මං මෛත්‍රී චිත්තය පතුරවනවා, කරුණාව මුදිතා උපේක්ෂා පතුරවනවා කියලා. ඒක මහග්ගත චේතය මුත්‍ය. ඊට පස්සෙ ඒ දැන් රුක් ගස් දෙක තුනක් නේ පැතිරෙන්නේ. දැන් එතකොට සාමාන්‍ය ලොකු ප්‍රදේශයක්. ඊට පස්සේ හිතනවා නෑ මම මුළු ගමක් අරමුණු කරගන්නවා කියලා. දැන් යා සම්පූර්ණ ගම, යා ඉන්න සම්පූර්ණ ගමම අරමුණු කරගෙන හිතන මේක තමයි මම මෛත්‍රී භාවනාව වඩන ප්‍රදේශය කියලා. ඒ ප්‍රදේශයේ සීමා කරගෙන යා මෛත්‍රී වඩනවා. ඒකට කියන්නේ මොකද්ද? මහග්ගත චේතය මුත්‍ය. ඊට පස්සේ යා ඒ විදිහට මෛත්‍රී වඩලා හිට එයා හිතනවා මම දැන් ගම් හතර පහක් ගන්න, තුනක් හතරක්. අර ගම් ප්‍රදේශي පුළුල් කරලා හිට මෛත්‍රී වඩනවා. ඒකට කියන්නේ මහග්ගත චේතෝය මුක්තිය. ඊට පස්සේ යා හිතනවා නෑ මම රටක් ගන්නවා, විශාල ජනපදයක්, කොසල් ජනපදේ, මගධ රාජ්‍යයේ, මේ වගේ විශාල නැත්නම් අපිට නම් ලංකාව රටක් වශයෙන් ගත්තා. අරගෙන ලංකාව මුළු ලක්දිවම සීමා කරගෙන එයා ඔන්න වඩනවා. ඔව් මෛත්‍රී වඩනවා. ඒක මොකද්ද? මහාගත චේතය මුත්‍ති. මේ ලංකා ද්වීපයේ සිටින සියලු සත්වයෝ කියලා මෛත්‍රී වඩන. වෛර නැත්තෝ විත්වා, තරහ නැත්තෝ විත්වා, ඊර්ෂ්‍යා නැත්තෝ විත්වා, දුක් පීඩා නැත්තෝ විත්වා, සුවසේ ජීවත් වෙත්වා, සාන්ත සුවයටපත් වෙත්වා කියලා වඩනවා. එතකොට ඒක මොකද්ද? මහග්ගත චේතෝ විමුක්තිය. ඊට පස්සේ රටවල් කීපයක් ගන්නවා. ලංකාවයි, ඉන්දියාවයි, අපගත පාකිස්තානයයි, බංග්ලාදේශයම රටවල් කීපයක් ගත්තා. අරගෙන මොකද කරන්නේ? ඊට පස්සේ ඒ රටවල් කීපයටම මෛත්‍රී පතුරවාගෙන එයා වාසය කරනවා. ඒක මොකද්ද? මහග්ගත චේතෝ විමුක්තිය. ඊට පස්සේ තියෙනවා මහරජ්‍ය. ඒතර සම්පූර්ණ මේව කරගෙන මහරජ්‍යයක් අල්ලගෙන අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. ඊට පස්සේ මේකේ තියෙන මහරජ්‍ය කීපයක් අරමුණු කරගෙන මෛත්‍රී වඩනවා. ඊට පස්සේ සම්පූර්ණ මේ පෘථුවේ, මේ මහ පොළවේ, මේ සාගරයෙන් සීමා වී ඇති මේ මහ පොළවේ යම්තාක් සියලු සත්වයෝ කියලා මේ චිත මෙනෙහි කරලා මෛත්‍රී වඩනවා. ඒ මෛත්‍රී වඩන එකට කියනවා මහග්ගත චේතය මුක්ති. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ පංචකංගට කියනවා පින්වත් ගෘහපතිය, දැන් ඔබට තේරෙනවාද මේ අප්‍රමාණ චේතෝ විමුක්තියත් මහාගත චේතෝ විමුක්තියත් ආර්ථ වශයෙන් වෙනස්, ඒක කියාදෙන ක්‍රමේනු වෙනස්? ඊර්වසි කියනවා අනුරුද්ධ මහරහතන් වහන්සේ පංචකංග මේ උත්පත්ති ලැබන ක්‍රම, උත්පත්ති ලැබීම්, උත්පත්ති ලාභ හතරක් තියෙනවා. දැන් මේ කියන්නේ මේ භාවනාවත් එක්ක සම්බන්ධ එකක්. කෙනෙක් ඉන්නවා, කෙනෙක් ඉන්න පුළුවන් මේ එයා මේ විදිහට භාවනා, මෛත්‍රී භාවනා කරද්දී එයාට ඇති වෙන්න පුළුවන් පොඩි ආලෝකයක්. එදිරේ පොඩි ආලෝකයේ තුල තමයි මෛත්‍රී වඩන්නේ. ඊට පස්සේ එයා මරණින් මතු. එයා මරුණට පස්සේ ගිහිල්ලා උපදිනවා පුංචි ආලෝක ජීවිත තියෙන දෙවිවරු ළඟ. පරිත්තාබ. පරිත්තාබ. ආබ කියන්නේ ආලෝකේ, පරිත්ත කියන්නේ කුඩා. කුඩා ආලෝක සහිත දෙවිවරු අතරේ තමයි යාගින් උපදින්නේ. ඊළඟට කියනවා පින්වත් ගෘහපතියේ තව සමහරු ඉන්නවා ඒගොල්ලෝ මෛත්‍රිය අප්‍රමාණ චේතු විමුක්තිය මහග්ගත චේතු විමුක්තිය වඩද්දී ඒගොල්ලන්ට ඇති වෙන විශාල ආලෝකයක් හිතට වැටෙනවා. එතකොට යා ඒගොල්ලෝ අප්‍රමාණ ආලෝකය තුල මෛත්‍රිය පතුරවාගෙන වාසය කරනවා. එහෙම වාසය කරාම ඒ අය මරණයෙන් පසු ගිහින් උපදිනවා අප්‍රමාණාභ, අප්‍රමාණ ආලෝකය ඇති දෙවිවරුන් ඉන්නවා. ඒ අන්නේ දෙවිවරු අතරේ තමයි මෙයා ගිහිලා උපදින්නේ. ඒ වගේම පින්වත් ගෘහපතිය තව සමහරුන්ට ඇතිවෙන ආලෝකයක්, ඒ ආලෝකේ පැහැදිලි නැහැ. ඒ ආලෝකේ කිලුටුයි. ඒ කිලුටු ආලෝකේ තුල යා මෛත්‍රී වඩනවා. මේ සිත පතුරවා වාසය කරනවා. ඒ අය ගිහිල්ලා උපදිනවා සංකලිට්ටාව, කිලුටු එළිය ඇති දෙවියන් ඉන්න දෙවියන් අතරේ ඒ අය ගිහිල්ලා උපදිනවා. තව කෙනෙක් මෛත්‍රී භාවනාව අපමාන චේතු විමුක්තිය මහාගත චේතු විමුක්තිය වඩද්දී එයාට ආලෝකයක් ඇති වෙන හරිම දීප්තිමත් පිරිසිදු ආලෝකයක් එයාගේ හිතට වැටහෙනවා. ඒතර ඒ එතන තමයි යා මෛත්‍රී භාවනාව දිගටම වඩන්න ගන්න. එයා මරණින් මත්තේ උපදිනවා පරිසුද්ධාභා, දීප්තිමත් පිරිසිදු ආලෝකයේ සහිත දෙවිවරු ඉන්න ඒ දිව්‍ය ලෝකේ යගිහි උපදිනවා. ඊට පස්සේ අනුරුද්ධ මහරහතන් වහන්සේ දේශනා කරනවා පින්වත් ගෘහපතිය සමහර කාල තියෙනවා මේ දෙවිවරු ඔක්කොම එකතු වෙනවා. දෙවිවරු ඔක්කොම එකට එකතු වෙනවා. රැස්වීම, රැස්වීම වලට එකතු වෙනවා. දෙවිවරු රැස්වීම වලට එකතු වුණාම ඒගොල්ලන්ගේ මේ වර්ණවල වෙනස්කම් පේනවා. ඒගොල්ලන්ගේ වර්ණවල වෙනස්කම් පේනවා. හැබැයි එළියේ ආලෝකයේ වෙනස්කම් පේන්නේ නැහැ. ඔක්කොම එකට ඉන්න නිසා ආලෝකයේ වෙනස්කම් පේන්නේ නැහැ. හැබැයි වර්ණවල නම් වෙනස්කම පේනවා. කිනම් පින්වත් ගෘහපති මේ දෙවියන්ගේ රැස්වීම වලදී ඇතිවෙන මේ වෙනස්කම මේ වගේ එකක් කියලා. ගෙයක් ඇතුළට පොල්තෙල් පහන් ගොඩාක් පත්තු කරලා ගෙයක් ඇතුළේ මේසයක් උඩ තියෙනවා. තිබ්බහම ඒ එක එක පහනේ වර්ණී වෙනස්කම පේනවා. හැබැයි එළියේ වෙනස්කම හොයන්න බෑ. මොකද ඔක්කොම පහන් ආලෝක එකට තියෙන නිසා. ඊට පස්සේ කියනවා පින්වත් ගෘහපතිය තී රැස්වීම ඉවර වෙලා දෙවිවරු එළියට යනවා එක එක්කෙනා. එළියට ගියාට පස්සේ ඒගොල්ලන්ගේ වර්ණී වෙනස්කමක් පේනවා, ආලෝකී වෙනස්කමක් පේනවා. ඒ මේ වගේ කියනවා අර ගෙදර තියෙන පොල්තෙල් පහන් ඔක්කොම එක එක එළියට ගන්නකොට ඒකේ ආලෝකීත් වෙනස පේනවා, ඒ වර්ණීත් වෙනස පේනවා. මෙන්න මේ වගේ තමයි කියනවා තියෙන්නේ. ඊළඟට කියනවා ඒ වගේම පින්වත් ගෘහපතිය මේ දෙවිවරුන්ගේ තියෙනවා මේ හොඳ දෙයක් කියනවා. මොකද මේ දෙවිවරුන්ගේ තියෙනවා දිව්‍ය විමාන. මේ විමානවල මේගොල්ලෝ මේ විමාන හිතෙන් බදාගෙන නැහැ කියලා. මේ විමාන මගිය මේවා නිට්ටයයි මේවා ස්ථිරයි මේවා සදාකාලික දේවල් කියලා ඉව බදාගෙන නැහැ කියන අපි වගේ මේ වැටවල් වලට තියෙන මිනිස් ලෝකනේ වැටවල් වලට කොස් ගෙඩියට පොල් ගෙඩියට වදාගෙන ඉන්නවනේ මේක නිට්ටයයි ස්ථිරයි කියලා එහෙම නැහැ කියන උපමාවක් කියන එක මේ වගේ කියනවා මනුස්සෙ කදක් අරගෙන යනවා කදක් අරගෙන යනවා කදේ මොනවා හරි පළතුරු එක කෑම අරගෙන යනවා එක්ක වට්ටියක් වට්ටියක් ඔළුවේ තියාගෙන ඒක කෑම දාගෙන යනවා එතකොට මේ කදේ වට්ටියේ මැස්ස වහලා ඉන්නව නේද කියලා අහනවා එතකොට මැස්ස මේ කදේ වහලා ඉන්නේ මේක නිට්ටයයි කියලා හිතාගෙනද මේක ස්ථිරයි කියලා හිතාගෙනද මේක සදාකාලිකයි කියලා හිතාගෙන දැන් මැස්සෝ ඒක සතුටින් ඉන්නවද කියලා වෙන කදේ ඉන්නේ මැස්සු ටික එක්ක වට්ටියේ ඉන්නේ මැස්සෝ ඒ වට්ටිය අරගෙන යනවා එහෙට මෙහෙට නමුත් මේ මැස්සෝ ඕනම වෙලාවක ඒක අතාරින්න ලෑස්ති වෙලා තමයි ඉන්නේ හැබැයි ඒක සතුටින් ඉන්නවා කියලා මේ වගේ තමයි කියනවා දෙවිවරු දෙවිවරු තමන්ට ලැබුණු විමානවල හරිම සන්තෝෂෙන් ඉන්නවා කියනවා ඒ විමානවල සතුටින් වාසය කරනවා හැබැයි මේවා නිට්ටයයි මේවා ස්ථිරයි මේවා සදාකාලිකයි කියලා ගන්නෙ නෑ කියනවා අර කදී යන මැස්සෝ වගේ කියනවා ඒක තමයි කියලා මේ දෙවිවරුන්ගේ තියෙන වෙනස්කම මේ වෙලාවේ එතකොට ඒ සංඝ පිරිසේ හිටියා දානිට වැඩපු සබිය කච්චාන කියලා ස්වාමින් වහන්සේ නමක්. සබිය කච්චාන ස්වාමින් වහන්සේ අහනවා මේ උන්වහන්සේ කියනවා මේ අනුරුද්ධයන් වහන්සේ ඔය කියාපු කාරණා නම් හරි මගේ කියලා. ඇයි මේවා කවුරුත් අහලා තියෙන දේවල් නෙවෙයි. නමුත් මට තියෙනවා කියනවා එක ප්‍රශ්නයක් මේකෙන් අහන්න. මොකද්ද කියන ස්වාමීනි ඒ ආලෝක තියෙන දෙවිවරු හැමෝම පරිත්තාල් බහ පොඩි ආලෝක වලින්ද යුක්ත හැමෝම පොඩි ආලෝක වලින්ද යුක්ත නැත්නම් ඒ ආලෝක තියෙන දෙවිවරු අතරේ සමහර දෙවිවරු විශාල ආලෝක ඇතුව ඉන්නවාද එතකොට කියනවා ආයුෂ්මත් කච්චාන ඔක ඔබ තේරුම් ගන්න තියෙන්නේ අර කලින් කියපු භවෝත්පත්ති හතර අපි කිව්වේ පරිත්තාව පුංචිලි තියෙන තැන් වල දෙවියන් අතර කියලා උපදිනවා අප්‍රමාණීලි තියෙන දෙවියන් අතර උපදිනවා කිලුටු එළිය තියෙන දෙවියන් අතර උපදිනවා පිරිසිදු එළිය තියෙන දෙවියන් අතර උපදිනවා කියලා හතරක් ආන්ගේ අනුව තමයි කියන මේක බලන්න තියෙන්නේ එහෙම බලද්දී සමහර දෙවිවරු ඉන්නවා පුංචි ආලෝකයක් ඇතුව වාසය කරනවා සමහර දෙවිවරු ඉන්නවා අප්‍රමාණ ආලෝකයකින් වාසය කරනවා ඒක මම ඔබෙන් අහන්නම් කියනවා මේක නෑ ඊට පස්සේ අහනවා මේ සබී කච්චාන ස්වාමීන් වහන්සේ එහෙමනම් අනුරුද්ධයන් වහන්සේ එකම දෙවියන් අතරේ එකම දිව්‍ය නිකායක එකම දිව්‍ය පිරිසක් අතරේ කෙනෙකුට පුංචි එළියක් ඇතුව ඉන්නත් තව කෙනෙකුට අප්‍රමාණ ආලෝකයක් ඇතුව ලැබෙන්නත් මොකද හේතුව? හේතුව මේකයි කියනවා. ඔබට මතකද කියලා අහනවා මේක මේ මහග්ගත චේතු විමුක්තිය ගැන. මහග්ගත චේතු විමුක්තියදී කෙනෙක් වාසය කරනවා එක රුක් සෙවණක් යට ඉඳගෙන ඒ රුක් සෙවණේ ප්‍රමාණයට විතර මෛත්‍රී භාවනාව කරගෙන. තව කෙනෙක් ඉන්නවා මේ රුක් සෙවන් රුක් මුල් තුන හතරක් මුල් කරගෙන ඒ මෛත්‍රී භාවනාව පතුරවාගෙන වාසය කරනවා. එතකොට මේ දෙදෙනාගේ චිත්ත භාවනාව අතර වඩා උසස් කවුද කියලා අහනවා. අර එක රුක්මුලක් පමණ අරමුණු කරගෙන ඉන්න එක්කෙනාද රුක්මුල් දෙක තුනක් අරමුණු කරගෙන රුක්මුල් දෙක තුනක් අරමුණු කරගෙන ඉන්න එක්කෙනා. ඊට පස්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ අහනවා, එතකොට රුක්මුල් දෙක තුනක් අරමුණු කරගෙන මෛත්‍රී භාවනා වඩමින් එක්කෙනෙක් ඉන්නවා, එක්කෙනෙක් ඉන්නවා ගමක් අරමුණු කරගෙන මෛත්‍රී භාවනා වඩන. එතකොට මේ දෙන්නගෙන් වඩා උතුම් භාවනාව කරන්නේ කාගෙන්ද කියලා අහනවා. අර ගමකට මෙච්චිත පතුරු වාසය කරන කෙනාගෙන්. ඊට පස්සේ අහනවා ගමකට මෙච්චිත පතුරු වාසය කරන කෙනෙක් ඉන්නවා ගම් කිහිපයක් අරමුණු කරගෙන මෙච්චිත පතුරු වාසය කරන කෙනෙක් ඉන්නවා. එතකොට මේ දෙන්නගෙන් කවුද කියලා අහනවා වැඩිපුර හොඳට භාවනාව කරන්නේ ගම් කීපයක් අරමුණු කරගෙන භාවනා කරන එකේනා. ඊට පස්සේ අහනවා මේ ගම් කීපයක් අරමුණු කරගෙන භාවනා කරන කෙනෙක් ඉන්නවා, ඒ වගේම විශාල රාජ්‍යයක් රටක් අරමුණු කරගෙන භාවනා කරන කෙනෙක් ඉන්නවා. මේ දෙදෙනාගේ භාවනාවෙන් වඩාත්ම මහග්ගත චේත විමුක්ති වැඩිලා තියෙන්නේ කාගෙද කියලා අහනවා. අර ගම් කීපයක් මුල් කරගත්තු එක්කෙනාට වඩා සම්පූර්ණ රටක් කරමුණු කරගෙන භාවනා කරන කෙනා. රටක් කරමුණු කරගෙන භාවනා කරන එක්කෙනාද එක්කෙනෙක් ඉන්නවා, ඒ වගේම රටවල් කීපයක් අරමුණු කරගෙන භාවනා කරන කෙනෙක් ඉන්නවා. මේ දෙන්නාගෙන් වඩාත් මහග්ගත චේත විමුක්ති වැඩෙන්නේ කාගෙද කියලා අහනවා. රටවල් කීපයක් මුල් කරගෙන භාවනා කරන එක්කෙනා. රටවල් කීපයක් මුල් කරගෙන භාවනා කරන එක්කෙනෙක් ඉන්නවා. ඒ වගේම ඉන්නවා මේ සම්පූර්ණම මේ මහා පෘථිවිය අරමුණු කරගෙන භාවනා කරන. එතකොට මේ මහා පෘථිවිය අරමුණු කරගෙන භාවනා කරන ඉන්නවා. මේ දෙන්නගෙන් කවුද කියලා අහනවා වඩාත්ම මහග්ගත චේත විමුක්ති වඩන කියනවා ස්වාමිනීස්, මේ මහා සාගරය සීමා කරගත්ත මේ මහා පොළව සමස්ත මහා පොළවම අරමුණු කරගෙන මෙච්චිත වාසය කරන පතුරු වාසය කරන එක්කෙනාගේ භාවනා. ඕක තමයි කියනවා මේ දෙවිවරුන්ගේ වෙනස්කම් වලට හේතුව. කොටසක් මෛත්‍රී භාවනාව පුඩියට අරමුණු කරගෙන සමාධිය දියුණු කළා. තව කොටසක් මෛත්‍රී භාවනාව ප්‍රදේශ වශයෙන් පුළුල් වර්ගන භාවනාව දිනු කළා. ඒ නිසයි කියනවා. ඊට පස්සේ අහනවා, එතකොට ස්වාමීනි කොහොමද මේ සමහර දෙවිවරුන්ගේ ආලෝකයේ කිලුටු තව සමහර දෙවිවරුන්ගේ ආලෝකයේ පිරිසුදු කිලුටු ආලෝකයේ තියෙන දෙවිවරු සිටින්ටත් පිරිසිදු ආලෝකයේ සිටින දෙවිවරු සිටින්ටත් හේතුව මොකද්ද? මොකද මේ එකම දිව්‍ය ලෝකෙක මේ එකම දෙවිවරු කොටස අතර සමහරුන්ගේ ආලෝක එළිය නැහැ. සමහරුන්ගේ ආලෝක එළියයි. ඔබට මතක ඇති අපේ උරුවන්වැලි සෑපින් කමේදීම සමහර අපි දැකලා තියෙන වින්තූරවලනේ, සමහර හරි දීප්තිමත්. සමහර ඒවා දීප්තිය අඩුයි. තර මේ දේශනා බලමු අපිට තේරෙනවා ඒක ඇත්ත කියලා. ඉතින් මේකේ උපමාවක් කියනවා. මේක කියනවා එක මෙන්න මෙහෙම උපමාවක් කියන්නම්. මේ බුද්ධිමත් එක්කෙනෙකුට මේ උපමාවලුනුත් කාරණාවල් තේරුම් ගන්නට පුළුවනි. කියනවා මේ කච්චාන පොල් තෙල් පහනක් දැල් වෙනවා. තෙල් පහනක් පත්තු වෙවි තියෙනවා. හැබැයි මේකේ තෙල් පිරිසිදු නෑ. වැටියත් පිරිසිදු නෑ. තෙලුත් පිරිසිදු නෑ. වැටියත් පිරිසිදු නෑ. අඳුරු ගතියේ තමයි එතකොට මේ තෙල් පහන පත්තු වෙන්නේ. ඒක ඇත්තද බොරුද? ඇත්ත. අඳුරු ගතියේ තමයි ඒක දිලෙන්නේ. ඒක පිරිසිදු නැති නිසා. මේ වගේ තමයි සමහර කෙනෙක් ඉන්නවා තමන්ගේ කිලුටු සහිත ආලෝකයක් තමයි යාට ලැබිලා තියෙන්නේ භාවනා කරද්දී. යා ඒකේ තමයි පතුරවාගෙන වාසය කරන්නේ. ඒතර යාට තියෙනවා මේ කායික වශයෙන් මහන්සි භාවනා කරද්දී කායික වශයෙන් ඇති වෙන මහන්සි තියෙනවා. ඒ මහන්සි සංසිඳිලත් සැහැල්ලු බවට සම්පූර්ණයෙන් සැහැල්ලු වෙලත් නැහැ. නිදිමත සම්පූර්ණයෙන් නැති වෙලත් නැහැ. හිතේ විසිරීම සම්පූර්ණයෙන් නැති වෙලත් නැහැ. ඒ නිසා කියනවා මේ යාගේ එළිය පැහැදිලි නැත්තේ. ඒ භාවනා කරනකට ඇතිවෙච්ච ආලෝකය පැහැදිලි නැති එකයි කියනවා. ඒ කියන්නේ යාගේ සමාධිය බලවත් නැහැ. ඒ නිසා යාගේ ශරීරයේ මහන්සිය තියෙන්නේ, ඇඟ රිදිල්ල තියෙන්නේ. ඒතර ඇඟ රිදීම තියාගෙන යාට වරින් වර නිදිමත එනවා. ඒක නැති වෙලක් නැහැ. ඊට පස්සේ යාගේ හිත වරින් වර විසිරෙනවා. එහෙම තියෙද්දි තමයි යා මේක කරගෙන යන්නේ. එතකොට ඒක එච්චර බලවත් නැහැ. ඒක මොන වගේද? ඔව්, පිරිසිදු නැති තෙල් තියෙන, පිරිසිදු නැති වැටිය තියෙන පහනක් දිලිනවා වගේ කියන. ඒතර ඒ පහන දැල්වෙනවා තමයි. ඒ පහනේ තෙලියක් විහිදෙනවා තමයි. නමුත් ඒක අඳුරුයි. ඒ වගේම නෑ, ඒක නිසා කියනවා, මේක තමයි හේතුව කියනවා. මේ මරණයට පත් වුණාට පස්සේ කෙනෙක් එච්චර ආලෝකයක් නැති අඳුරු එළිය ඇති දෙවිවරු අතර ගින් උපදින්නේ. බලන්න මිනිස් ජීවිතයේදී හරියට වැඩි හරිගස් ගත්තොත් නේ. දැන් කී දිනෙක මං හිතන්නේ මේ ගෞතම බුද්ධ ශාසනයේ මතුවෙක නිසා තමයි මෑත භාගේ බොහෝ දිනෙක මේ ගෞතම ශාසනයේ මේ බුද්ධ දේශනා ඔක්කොම සරල සිංහලෙන් අපි පරිවර්තනය කළාට පස්සේ, සරල සිංහලෙන් තෝරලා දුන්නට පස්සේ තමයි මේවා තේරෙන්න පටන් ගත්තේ. ඊට පස්සේ මං හිතන්නේ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ධර්මයේ හැසිරෙන්න පටන් ගත්තා. ධර්මයේ හැසිරුණා. ධර්මයේ හැසිරෙන්න වීරිය කරන්න පටන් ගත්තා. මේ හේතුවෙන් බොහෝ කෙනෙකුට සුගති මාර්ගයේ විවෘති වෙලා තියෙනවා. හැබැයි මීට කලින් ඒ වගේම මේ ධර්මයට ලැබෙච්ච නැති බොහෝ දෙනෙකුට සුගති මාර්ගයේවත් විවෘති වෙලා නැහැ. තාමත් එහෙමයි. බොහෝ විට තියෙන්නේ මං හිතන්නේ මරුණට පස්සේ බොහෝ දෙනෙකුට තියෙන්නේ නිරේ තමයි. එක්ක නිරේ යනවා. එහෙම නැත්නම් තිරිසන් අපාය යනවා. මනුස්ස ලෝකෙට එනවා කියන එක, දෙවියන් අතර එනවා කියන එක හිතන තරම් ලීසි කතාවක්, හිතන තරම් ලීසි කතාවක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ නියපොත්තර පස් ටිකක් අරන් පෙන්නවා. මහණෙනි, මේ යමෙක් මනුස්ස ලෝකෙ ඉඳලා මැරෙනවාද ආයමත් මිනිස්සු අතර උපදින්නේ මේ නියපොත්තරගත පස් චුට්ට වගේ පිරිසක් කිව්වා. මැරෙන යන්නේ මහ පොළොව වගේ කිව්වා. නිරේට යනවා කිව්වා. තිරිසං අපාය යනවා කිව්වා. පෙරේත වෙනවා කිව්වා. එතකොට මිනිස් ඊළඟට ආයෙ පස් ටිකක් කරන් ගියා. මේ වගේ ස්වල්ප පිරිසක් කිව්වා දෙවියන් අතරට යන්නේ. ඉතින් ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙන් තමයි මිනිසුන්ට මේ දෙවි මිනිස් ලෝකේ උරුම වෙන්නේ යහපත් විදියට. ඇයි? මිනිස්සුෙකුට ගෞතම ශාසනයේ විවෘත වීම නිසා එයාට අවස්ථාවක් ලැබෙනවා උසස් සිල් රකින්න. එයාට අවස්ථාවක් ලැබෙනවා මෙච්චිත් පතුරුව වාසය කරන්න. එයාට අවස්ථාවක් ලැබෙනවා හිත සංසිඳුවා ගන්න. එයාට අවස්ථාවක් ලැබෙනවා විදර්ශනා වඩන්න. එයාට අවස්ථාවක් ලැබෙනවා දන් දෙන්න. එයාට අවස්ථාවක් ලැබෙනවා ගැඹුරු ධර්ම නුවණින් විමසලා අවබෝධ කරගන්න. දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස කටයුතු කරන්න එයාට අවස්ථාවක් ලැබෙනවා. අන්න ඒ නිසා තමයි එයාට මරණින් මත්තේ උසස් තැනකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් අනුරුද්ධ මහරහතන් වහන්සේ ඊළඟට අර ස්වාමීන් වහන්සේට උත්තර දෙනවා. පහනක් තියෙනවා හොඳට පාත් වෙවි. තියෙනකොට මේ පහනේ තෙල් හරි පිරිසිදුයි. හොඳ අලුත් තෙල්. ඒ වගේම හොඳ අලුත් වැටියක් දාලා තිනවා. එදකොට පහන එළිය කොහොමද කියලා අහනවා. එතකොට පහන එළිය දීප්තිමත් අඳුරු ගතියක් නැහැ. මේ වගේ කියනවා සමහර කෙනෙක් භාවනා කරනවා. භාවනා කරලා මහග්ගත චේතු විමුක්ති අපමාන චේතු විමුක්ති ආදී භාවනා කරද්දී මෙයාගේ හිත හරි දීප්තිමත් පිරිසිදු වෙනවා. එතකොට මෙයාට කායික වශයෙන් මහන්සියක් නැහැ, ඇඟ සැහැල්ලු වෙනවා. සමහරුන්ට වෙනවා, සමහරුන්ට නැහැ. ඒක මේ වෙනස්කම තියෙනවා. මේකේ තේරුම ඔක්කොටම එකම විදිහට මේක වෙන්නේ නැහැ කියන එකයි. ඒතර සමහර කෙනෙක් කියනවා ශරීරය සම්පූර්ණයෙන්ම සැහැල්ලු. යාට පෑය ගානක් වුණත් ඉන්න පුළුවන් භාවනා කරගෙන යනකොට. එතකොට නිදිමතක් එන්නේ නැහැ. සම්පූර්ණයෙන්ම යාගේ හිත ප්‍රබෝධමත්. නිදිමතක් නැතුව ඉන්න පුළුවන්. උද්දච්ච කුක්කුච්ච ඒ වගේම සිතේ විසිරීම සම්පූර්ණයෙන්ම සිතේ විසිරීම නැහැ. සංසිඳිලා තියෙන්නේ. අන්නයා ඒ යාගේ සමාධි මට්ටම හරි පැහැපත් කියනවා. ඒ නිසා යා මරණින් මත්තේ පරිසුද්ධාභ පිරිසිදු ආලෝක ඇති දෙවියන් අතර ගිහින් උපදිනවා. මෙන්න මේක තමයි කියනවා. සමහර අය පිරිසිදු ආලෝක ඇති දෙවියන් අතර උපදින්නත් සමහර අය එළියේ නැති කිලුටු ආලෝක ඇති දෙවියන් අතර උපදින්නත් හේතුනේ. එතකොට සවියකච්ඡාන ස්වාමීන් වහන්සේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේට කියනවා, ස්වාමීනි හරි අගේ කියන විස්තරේ. හැබැයි ඔබ වහන්සේ මේක විශේෂත්වයක් තියෙන, ඔබ වහන්සේ මේ විස්තර කරද්දී ඔබ වහන්සේ මේ කාගෙන්වත් අහපු ගතියක් පේන්න නැහැ. මේ ධර්මය දේශනා කරද්දී අනුරුද්ධයන් වහන්සේ කාගෙන්වත් අහපු ගතියක් පේන්න නැහැ. ඒ වගේම මෙහෙම වෙන්න පුළුවන්. මෙහෙම වෙන්න පුළුවන් කියලා මේ අඩමාන්ට කරපු කතාවකුත් නැහැ කියනවා. එතකොට කියනවා මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ මේ කතා කරපු ආකාරය අනුව මට නම් මේමයි කියලා හිතෙන්නේ. ඒ තමයි මට නම් මේමයි හිතෙන්නේ. ඔබ වහන්සේ මේ දෙවිවරුත් එක්ක ඉඳලා තියෙනවා. මේ දෙවිවරුත් සමග තමයි ඔබ වහන්සේ ඉඳලා තියෙන්නේ. ඒ වගේම ඔබ වහන්සේ මේ දෙවිවරුත් එක්ක කතා බස් කරලා තියෙනවා. මේ දෙවිවරුත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. නැත්නම් මේ විදිහට දෙවිවරු ගැන කියන්න බෑ කියනවා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ වදාලා පින්වත් ආයුෂ්මත් කච්චාන, ඔබ වහන්සේ මටම ඉලක්ක කළා නේද දැන් මේ කිව්වේ? ඒ නිසා මම දැන් ඔබට කියන්නම් එහෙනම්. ඒක ඇත්ත කියනවා. මම බොහෝ කාලයක් මේ දෙවිවරුත් එක්ක කිනෝ ඉන්නේ. මම බොහෝ කාලයක් මේ දෙවිවරුත් එක්ක ඉන්නේ. මම බොහෝ කාලයක් මේ දෙවිවරු ආශ්‍රය කරනවා. ඒ නිසා මම මේ දෙවිවරුත් එක්ක හරි බොහෝ කාලයක් තිස්සේ කතා බස් කරනවා, සාකච්ඡා කරනවා, විමසනවා. ඒ නිසා ඔබ කියපු කතාව හරි කියනවා. එතකොට දැන් මේ සිද්ධිය වුණේ ගෙදරකනේ. පංචකංග ජ්‍යෙෂ්ඨ වඩිතුමාගේ නිවසේ මේ දානට වැඩලා ඇති වෙච්ච කතාව. එතකොට මෙතන දැන් පංචකංග වඩිතුමාත් අහගෙන ඉන්නවා. එතකොට කියනවා මේ පින් අර සබී කච්චාන ඒ ධර්ම සාකච්ඡාවේ සහභාගී වූ අනිස් ස්වාමීන් වහන්සේ කියනවා මේ පින්වත් ගෘහපතියේ ඔබට හරීම ලාභයක් කියනවා මේක. ඔබට මනාව ලාභයක් කියනවා. මොකද හේතුව දැන් ඔබටත් මේ දෙවියන් ගැන එහෙම නැත්නම් භවනා ගැනම සැකයක් තිබ්බනම් ඒ සැකේ දැන් ගියා නේද කියලා. දැන් ඔබට මේ ධර්මයේ කෙරෙහි ඔබට විතරක් නෙමෙයි අපටත් මේ වගේ දෙයක් අහන්න අවස්ථාවක් ලැබුණයි කියනවා. ඒතර මේකෙන් අපිට පැහැදිලි වෙනවා පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මිනිසුන්ට විතරක් සීමා වෙච්ච එක නෙවෙයි කියන එක. එතකොට මේ අනිත් එක බලන්න, දැන් මේ සිද්ධිත් එක්ක බැලුවහම පේනවා ධර්මයේ හැසිරෙන අය ගොඩාක් මරණයටපත් වෙලා දෙවියන් අතරට යනවා. එතකොට අපි බැරි වෙලාවත් දෙවියන්ට ගැරහුවොත්, අපි මිනිස්සුන් විතරක් හුවා දක්ව කතා කළොත්, මනුස්ස ලෝකෙ විතරයි ධර්මය අවබෝධ කරගන්න එන්න තියෙන්නේ. මිනිස්සුන් අතරට ආවොත් විතරයි මේක අවබෝධ කරගන්න පුළුවන්. දිව්‍ය ලෝකවල ධර්මය අවබෝධ කරගන්න බෑ. ඒතර අපි ඇත්ත කියන අයද බොරු කියන අයද? අපි බොරු කියන අය වෙනවා. ඇත්ත ඒක නෙමෙයි. ඇත්ත බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මිනිසුත් අහනවා, දෙවිවරුත් අහනවා. මාතලේ ප්‍රදේශයේ එක දුවක්. ඒ දුවගේ නම මම දන්නේ. දුව මාත් එක්ක ඇවිල්ලා කතා කළේ. අම්මා තමයි එක්කන් ආවේ. ඒ දුව උදේට බුදුන් වදිනවා. බුදුන් වැඳලා මේ සූත්‍ර දේශනා හයක් විතර පිරිත් පොත බලාගෙන කියනවා. අපි වෙරසටන් වල තියෙන කෙනෙක් නෙමෙයි. හවසට බුදුන් වැඳලා කියනවා, මේ දුවට බුදුන් වැඳලා හොඳට වන්දනා කළා ඉවරන එකට හිත තැම්පත් වෙනවා, සමාධිමත් වෙනවා. ඉතින් මේ දුවට පේනවා, මේ දුවත් එක්ක ලොකු පිරිසක් ඇවිල්ලා බුදුන් වදිනවා, මල් පූජා කරනවා. මේ දුවේ පේනවා ලස්සනට ඇඳගෙන ඉන්න පිරිසක් ඇවිල්ලා ඉන්නවා. ඉතින් මේ දුව අහලා, ඔයාලා කවුද? එතකොට මේ පිරිස කියලා, අපි මේ මහමෙවුනාවට බණ අහන්න යන අය. එතකොට බලන්න, එතකොට මහමෙවුනාවට බණ අහන්න යන්නේ කියන එකේ තේරුම මොකද්ද? ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනවා අපි කියලා මේ දෙවිවරු. එතකොට මේ සමහර විට අපි දන්නේ නැහැ කියන්නේ බූමාට දෙවිවරුද? එහෙම නැත්නම් තවත් දෙවිවරුද අපි දන්නේ නැහැ කියලා. නමුත් එතකොට මේ දුවත් එක්ක සමහරට මේ සම්බන්ධය අර දෙවිවරුන්ගේ තියෙනවා. ඊට පස්සේ මේ අපේ සමහර අසපු පිළිබඳ සම්පූර්ණ විස්තරය මේ දුවට මේ අය කියනවා. එතකොට මේකෙන් පේන්නේ මොකද්ද? මිනිසුන් විතරක් නෙමෙයි මේ ධර්මය අහන්නේ, දෙවියනුත් අහනවා. ඒ නිසයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ, මහණෙනි මේ ධර්මයේ දේශනා කරන්න මුල මැද අග පිරිසිදු අර් පැහැදිලි අර්ථ ඇති, පැහැදිලි වචන ඇති ධර්මයේ කියා දෙන්න. මෙය ලෝකානුකම්පාවෙන් දෙවියන්ට මිනිසුන්ට හිතසුව පිණිස. එහෙමනම් පින්වත්නි, ඔබ වුණත් කාත් එක්ක හරි ධර්මයේ කියනවනම්, ඒතර මේ ධර්මයේ ඇහෙන්නේ යාට විතරක් නෙවෙයි. එහෙනම් ඒ ධර්මයේ ඒ නොපෙනෙන ලෝකෙට ඇහෙන. ඔබ අධර්මයක් කිව්වොත් ඒකත් ඇහෙනවා. එතකොට ඒ අධර්මය අහලා යන්න නොමග යනවා. අධර්මය අහලා නොමග ගියාම ඒක හිතසුව පිණිස පවතින්නේ නැහැ. මේ නිසා දෙවිවරුගේ ජීවිතත් ස්ථිර ජීවිත නෙවෙයි. මිනිසුන්ගේ ජීවිතත් ස්ථිර ජීවිත නෙවෙයි. දෙවියන් මිනිසුත් අනිත්‍ය ජීවිත ගෙවන්නේ, දෙවියනුත් අනිත්‍ය ජීවිත ගෙවන්නේ. ඒ වගේම මරණින් මත්තේ අපාය උපදින අනතුරු මිනිසුන්ටත් තියෙනවා, දෙවියන්ටත් තියෙනවා. බුද්ධ දේශනාවේ තියෙනවා, නියපොතට පස් ටිකක් අරන් දේශනා කළා, මහරිනී දෙවියන් අතර ඉන්න අය චුත වුණාම ආයමත් දෙවියන් වෙන්නේ මේ නියපොතට ගත්ත පස් ටික වගේ පිරිසක්. දෙවියන් අතර ඉන්න චුත වෙලා මහ පොළොව වගේ පිරිසන් නිරේ යනවා කිව්වා. තිරිසන් අපාය යනවා කිව්වා. එතකොට දෙවියන් අතර ඉන්න පිරිසක් අතරින් මනුස්ස ලෝකෙට එන්නේ නියපොතරගත් පස් ටිකක් වගේ පිරිසක් කිව්වා. දැන් අපිට හරි පැහැදිලියි ඒක. දැන් සමස්ත ලෝක ජනගහණය ගත්තොත් මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්නට ඕනේ, මේ ගෞතම බුද්ධ ශාසනයේ පිළිසරණක් ලබන්නට ඕනේ කියලා ධර්මයේ හැසිරෙන පිරිස නියපොතට ගත්ත ප්‍රමාණය වගේ නැද්ද? ඒ වගේ සුළු ප්‍රමාණයයි ඉන්නේ. ඒ නිසා අපට පේනවා ලুকু පිරිසකට ලෝකේ ධර්ම මාර්ගයක් විවෘත නැහැ. ලুকু පිරිසකට නිවන් මාර්ගයක් විවෘත නැහැ. ලুকু පිරිසකට ආරි සත්‍ය විවෘත නැහැ. බහුතරයකට සත්‍ය වෙහිලා තියෙනවා. බොහෝම සුළු පිරිසකටයි සත්‍ය විවෘත වෙලා තියෙනවා. ඒ ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා සරලව අහන්න ලැබුණු නිසායි. රහස් බණක් නැති, රහසේ උපදේශ නැති, විවෘත උපදේශ ඇති, විවෘත ධර්මයක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් ලැබුණු නිසායි. ඉතින් මේ නිසා ඔබ හොඳට තේරුම් ගන්න, අපට ලැබිච්ච මේ මනුස්ස ලෝකේ අපට ලැබිච්ච දුර්ලභ දෙයක්. අනිත් එක ඔබට තේරෙනවා ඇති, එන්න එන්න ස්වාභාවික විපත් වැඩි. මේ ස්වාභාවික විපත්වල තියෙන ස්වභාවය අපිට හිතාගන්න බෑ. මේ වට නුදුරු අනාගතයේ කොයි විදියට මේ ලෝකෙ මුණ දෙයිද කියලා අපිට හිතාගන්න බෑ. මේ නිසා අපට ආරක්ෂාව හැටියට තියෙන්නේ ධර්මයයි. ධර්මයේ ලක්ෂණය මොකද්ද? ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී ඒසානි. ධම්මෝහවේ රක්ඛති ධම්මචාරී චත්තං මහන්තං යථා වස්ස කාලේ ඒසානි සංසු ධම්මෝ සුචින්නෝ නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන එක්කිනාව ධර්මයෙන් ආරක්ෂා කරනවා. වැස්ස වෙලාවට විශාල කුඩයක් යට ඉන්නවා වගේ. ඒසානි සංසෝ ධම්මෝ සුචින්නෝ. ධර්මයේ හොඳට පුරුදු කළොත් මෙයයි අනුසාස්. නදුග්ගතින් ගච්ඡති ධම්මචාරී. ධර්මයේ හැසිරෙන එක්කිනා දුගතියේ උපදින්නේ නැහැ. එතකොට මේ දුගතියේ සුගතියේ කියන දෙක තීරණය වෙන්නේ හැසිරීම මතයි. එතකොට හැසිරීම තුළ ධර්මයේ තියෙනවා නම් සුගතිය. හැසිරීම තුළ අධර්මයේ තියෙනවා නම් දුගතිය. මේ නිසා පින්වත්නි, අපට මේ වගේ උතුම් ධර්මයක් ලැබුණාම, මේ වගේ දුර්ලභ ධර්මයක් ලැබුණාම, මේ වගේ පරම දුර්ලභ ධර්මයක් ලැබුණාම අපට ඒ ධර්මයේ කෙරෙහි හිත පහදවාගෙන ඒ පැහැදීමෙන් අපි නවතින්න හොඳ නැහැ. ඊට පස්සේ අපි මේ ධර්මයේ අපේ ජීවිතයට සම්බන්ධ කරගන්නට ඕනේ, ගලපා ගන්නට ඕනේ. ඒකට තමයි දැන් බලන්නේ සමහර විට මෛත්‍රී භාවනාව ගැන හරි තේරුමක් නැතුව හිටියනම්, අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මේ උතුම් දේශනාව අහලා අපිට පුළුවන් ක්‍රම දෙකටම මෛත්‍රී භාවනාව වඩන්න. ඒ තමයි අප්පමාන චේතු විමුක්තිය වඩන්නත් පුළුවන්, මහග්ගත චේතු විමුක්තිය වඩන්නත් පුළුවන්. ඒ වගේම අපි දැන් දන්නවා මහග්ගත චේතු විමුක්තිය අනුසස් වැඩි කොයි විදිහට වැඩුවොත්ද. ඒ වගේම අපි දන්නවා සමාධියක් ඇති වුණොත්, බැරි වෙලාවත් අපිට සමාධියක් ඇති වෙලා පොඩි එළියක් આવත් අඳුරු. ඒතර අපි දන්නවා මේ සංකලිට්ඨාව. ඒතර අපි දන්නවා ඒකට හේතුව මොකද්ද? කාය සැහැල්ලු වෙන්නේ නැහැ. තීන මිද්දි තියෙනවා. හිත විසිරෙන. එහෙනම් අපි ඒක ප්‍රහාණය කරගෙන ඒක දිනු කරගන්නත් අවස්ථාව ඇති කරගන්න පුළුවන්. ඒ වගේම අප්‍රමාණ චේතු විමුක්තිය වැඩීමේදී දැන් මෛත්‍රිය භාවනාව කරන්නත් දන්නවා. ඊළඟට කරුණා භාවනා කරගන්නත් අපිට හිතෙනවා කියමු. අපිට උදේවරුවේ කරුණා භාවනාවෙන් වාසය කරනවා. ඒතර යාට පුළුවන් උදේවරුවේ අප්‍රමාණ චේතු විමුක්තිය තුල කරුණා භාවනාව වඩන්න. ඒතර යාට හිතෙනවා කියමු කෑම කාලා ඉවර වෙලා දවල් මම පැයක් මුදිතා භාවනාවෙන් වාසය කරනවා. ඒතර යාට පුළුවන් මුදිතා භාවනාවෙන් අප්‍රමාණ චේතු විමුක්තිය වාසය කරන්න. එයාට හිතෙනවා කීමව මවට නිින්ද යනකම් මං උපේක්ෂා භාවනාවෙන් වාසය කරනවා. ඉතින් එයාට පුළුවන් උපේක්ෂා භාවනාවෙන් අප්‍රමාණ චේතු විමුක්තිය වඩන්න. මේ විදිහට එයාට දැන් බලන්න කොච්චරනම් නෝනින් මෙනෙහි කරන්න කුසල ධර්ම, පුණ්‍ය ධර්ම බුද්ධ ශාසනය නිසා අපට විවෘත වෙනවා. අපි මේ ගෙවි යන කාලේ නැත්තම් බොහෝ ජීවිත අපිට පේනවා එක්ක මේ નિසරු ශබ්ද තමයි අපි අහන්නේ වැඩිපුර. වැඩිපුර අපිට අහන්න ලැබෙන්නේ નિසරු ශබ්ද. નિසරු ශබ්ද වලට අපි කියන්නේ මොනවද? සම්පප්පලාප. අපිට નિસારු આર્થ શૂન્ય આર્થ રહિત આર્થ વિરહિત દોષ સહિત સિંધુ තමයි අපිට වැඩිපුර අහන්න ලැබෙන්නේ. හොඳට බලන්න රේඩියෝ එකක් අහලා අන්තිමේ මොනවද අහන්න කියලා හිතෙනවා. ඊළඟට ටීවී එකක් බලුවත් එච්චරයි. નિસારු આર્થ શૂન્ય આર્થ રહિત හිස් દેવල්. ඒතර මේ ලෝකෙ මේ හිස් દેવල් අගය කර කර හිස් દેવල් පෙන්න පෙන්න එහෙම සාරය කියලා දැනගෙන ඉන්නේ. බුදු දේශනාවේ තියෙනවනේ නේ අසාරේ සාර මතිනෝ. අසාරේ සාර මතිනෝ කියන්නේ අසාර වූ දේවල් සාරය කියලා හිතාගෙන ඉන්නවා ඉහළින්. නිස්සාර වූ දේවල් අර්ථ ශූන්‍ය දේවල් තුච්ඡ දේවල් හුවා දක්ව දක්ව ඉන්නවා සාරවත් කියලා. ඒක තමයි ලෝකේ මාධ්‍ය වලින් වෙන්නේ. සියලුම මාධ්‍ය වලින් වෙන්නේ ඒකයි. එතකොට අසාරේ සාරමත්ින සාරේ චාසාර දසිනෝ සාරවද්දී අසාරයි කියන දැක්මෙන් යුක්තයි. දැන් අපි දැන් බලන්න මේ කොච්චර සාරවද්දයක්ද මේ කතා කරන්නේ. නමුත් ඕක කතා කළොත් ඒ මාධ්‍ය වලින් අපිට ආණ්ඩම්බේ මොනවද මේ විකාර දේවල් භාවනාවල් කියන්නේ මොනවද මේ? ඇයි ඒක සාරවත් වූ මානසික කුසල් වැඩිම භාවනාව කියන්නේ මොකද්ද? මානසිකව සාරවත් කුසල් වැඩිම. මානසිකව සාරවත් කුසල් වැඩිම ගරහනවා. ගරහනවා නම් එතකොට එයා දැක්කේ මොකද්ද? සාරේච අසාර දස්සිනෝ. සාරවත් වූ දේ අසාරව දැක්කේ. දැන් අපි ගත්තොත් දැන් වෙසක් වලට බොහෝ දෙනෙක් මේ ස්ථානෙත් මම හරි සන්තෝෂ වුණා අහලා වෙසක් පුන් පොහේ දවසේ තුන් යම් රාත්‍රියේ මුළුල්ලේ අවදීන් පිරිත් කියේ භාවනා කර කර කාලෙ ගෙව්වා කියලා. එතකොට බලන්න උපෝසත සීලේ දවසක් මුළුල්ලේ ආරක්ෂා කරලා. ඉතින් මේක ඇහුනොත් ඔය අසාර වූ දේ සාර වශයෙන් ගත්තු සාර වූ දේ අසාර වශයෙන් දකින කෙනෙක් කිය මේ පිස්සු කිය සන්තෝෂෙන් ඉන්නේ තියෙන කාලේ මේ සීල් රැකගෙන මේ විකාර කරනවා කියයි. එහෙම කතාව වෙන්නේ නැද්ද? අන්න එතකොට අසාර වූ දේ සාර වශයෙන් දකිනවා. සාරවත් වූ සීලය අසාරයි කියලා හිතන. සාරයක් නැහැ කියලා. සාරය කියන්නේ අරටු. හරය. හරයක් නැහැ කියලා හිතන. එතකොට මේ ගෞතම බුද්ධ ශාසනයේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න ඕනේ. එහෙම කෙනෙක්ට අදිමදි වෙනවා. ඇඟ අඹරනවා. ගොත ගහනවා. කියාගන්න බෑ කෙලි. ඇයි හේතුව? අන්සාරේච අසාර දස්සිනෝ. සාරවත් වූ මාර්ගඵල ගැන අසාරයක් නැති කියලා හිතන් ඉන්නේ. ඒකයි එහෙම වෙන්නේ. ගොත ගහිනවා වචනේ එන්නේ නැහැ කියා ගන්න. ඊට පස්සේ ඕව කොහේ කරන්නද? කවුද මාර්ගඵල ලැබුවේ කොහෙද ඉන්නේ? ඔහොම කියනවා. එතකොට මොකද්ද සාරවත් දේ අසාර වශයෙන් දකිනවා. නිවන ගැන කතා කරොත් එහෙම ගොඩක් කේන් තියෙනවා. නිවන ගැන කතා කරපු ගමන් කියන්නේ මොකද්ද? හා හා ඌව කියන්න එපා කියනවා. ওই මාත්‍රිකාවල් කතා කරන්න එපායි කියනවා. මේ කනවන හැටි ජීවත් වෙන හැටි කතා කරන්නයි කියනවා. අන්න සාරවත් වූ නිවන. එතකොට මට මතක් වෙන ඒ වගේ හිස් දේවල් අහනකොට අනේ බුදුරජාණන් වහන්සේ මුන්නතරන් සාරා සංකේ කල්පලක්ෂය පෙරුම්දම් පිරුවද මේ හොයාගන්න මේ නිවන. නිකන්ද එක කළේ. අපි කල්පනා කළොත් මේ අනික ඒකට උදව් දීපු අය නිවන අවබෝධ කරන්න පෙරුම්දම් පුරද්දි විසන්තර ජාතකයේ ඒ විසන්තර ආත්ම භාවයේ දරුව දෙන්න උදව් දුන්නේ නැද්ද පෙරුම් පුරන්න? බිරිඳ මන්ත්‍රී දේවිය දන් දෙන්නකට කිව්වා ස්වාමීනි හොඳයි මාව දෙන්න ඔබ වහන්සේට මේකෙන් බුදු බව ලැබේවා. හිතන්න පුළුවන් දේවල් දැන් මිනිස්සු කරලා තියෙන්නේ. හීනකින්වත් අපිට හිතන්න බැරි දේවල්. මේ නිසා ඒ විදිහට දුක් මහන්සි වෙලා සාරා සංකල්ප ලක්ෂය පිරුම්දම් පුරලා ඊළඟට මනුස්ස ලෝකෙට ඇවිල්ලා දෙවියන්ගේ ආරාධනාවෙන් ඊළඟට සේනා සහිත මාර්යා පරාජයට පත් කරවල ඒ යමා මහ නිවන අවබෝධ කළේ. තේ නිවන ගැන අපි සාරයක් හැටියට දැක්කේ නැත්තම් බුද්ධ දේශනාවේ තියෙනවා දේශනා කළ එක තැනක මහණෙනි මේ බ්‍රහ්මසර ජීවිතේ තියෙන්නේ ජනතාව මැද්දට ගිහින් හුරතල් වෙන්න නෙමෙයි කියනවා. මේ බඹසර ජීවිතයේ තියෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා අනුසස් කොට නෙවෙයි කියලා. මහණෙනි මේ බඹසර ජීවිතයේ තියෙන්නේ සීලයේ අනුසස් කොටක් නෙවෙයි කියලා. මහණෙනි මේ බඹසර ජීවිතයේ තියෙන්නේ සමාධිය අනුසස් කොටක් නෙවෙයි කියලා. මහණෙනි මේ බඹසර දිවිසේ තියෙන්නේ ප්‍රඥාව අනුසස් කොටක් නෙවෙයි කියලා. මහණෙනි මේ බඹසර ජීවිතයේ තියෙන්නේ යම් අරහත් ඵල විමුක්තියක් ඇද්ද අමා මහ නිවනක් ඇද්ද ඒ නිවන අනුසස් කොටයි බලන්න බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල සාරය පෙන්වන හැටි අසාරේ සාරමතිනෝ අසාරෝ දේ කෙරෙහි සාරවත්ය කියලා හිතාගෙන ඉන්න සාරේ චසාර දස්සිනෝ සාරවත්තු සීල සමාධි ප්‍රඥා මාර්ගඵල නිවන ආදී සාරයක් නැති කියලා නම් එයාට පේන්නේ තේ සාරං නාදි ගච්ඡanti ඒ කවුරුවත් කවදාවත් ජීවිතේ හරයක් ලබන්නේ නැහැ. මොකද හේතුව මිච්ඡා සංකප්ප ගෝචරා ඒගොල්ලෝ ගොදුරු වෙලා ඉන්නේ මිත්‍යා සංකල්පයටයි. වැරදි කල්පනාවලට ගොදුරු වෙලා ඉන්නේ. වැරදි කල්පනාවලට ගොදුරු වෙච්ච අයගේ ජීවිතවලට කිසි දවසක හරය කියන එක යන්නේ නැහැ කියනවා. සාරංච සාරතෝ ඤත්වා සාරවත් වූ දේ හැටියට අවබෝධ කරගෙන අසාරංච අසාරතෝ අසාර වූ දේ හැටියට අවබෝධ කරනවා නම් එයා අසාර වූ දේ අත්හරිනවා. තේ සාරං අධිගච්ඡanti ඒ අය තමයි සාරවත් වූ දේට පැමිණෙන්නේ. මොකද හේතුව සම්මා සංකප්ප ගෝචරා ඒ පිරිස සම්‍යක් සංකල්ප යහපත් කල්පනාවටයි එය වැටලා ඉන්නේ. එතකොට පින්වතුනි අපිට පේනවා මේ යහපත් කල්පනාව ඇති කර ගන්න සම්‍යක් සංකල්ප ඇති කර ගන්න අපිට උපකාරී වෙන්නේ නුවණින් කල්පනා කරන්න පුළුවන්කමයි. නුවණින් කල්පනා කිරීමේ හැකියාව අපට නොතිබුණොත් සමහර විට ගිහි පිරිස ගත්තොත් හැමතිස්සෙම මේ පිරිසට අනතුරක් තියෙනවා. මොකද්ද? ධර්මයේ නොවන දේ ඇහෙන එක, අධර්මයේ ඇහෙන එක, අසාරෝදයේ සාරවත් කියලා හුවා දක්වන තොරතුරු ලැබෙන එක. හැමතිස්සෙම මේ අනතුරට මැදි වෙලා එයා ඉන්නේ. TV එකක් දැක්කත්, රේඩියෝ එකක් ඇහුවත්, පත්‍රය බැලුවත්, කෙනෙක් එක්ක කතා කළත් එයාට හැමතිස්සෙම ලැබෙන්නේ මොකද්ද? අසාරේ සාරමතිරෝ නිසාරූදේ සරු කී කියා ඉන්න ලෝකේ සාරි චාසාර දසිනෝ සරුදේ අසාරයි කී කියන ලෝකෙ තමයි අහුවෙන්නේ. එතකොට මේ මිත්‍යා සංකල්පයට මැදි වෙච්ච සමාජයේ මැද්දෙන් සරුදේ සරු හැටියට නිසරුදේ නිසරු හැටියට තෝරලා බේරලා නෝණින් විමසගෙන සාරවත්දී තමන්ගේ ජීවිතය කරා ගැනීමට නම් කිසිම කාලයකට වඩා මේකල අපිට අවශ්‍යයි බුද්ධිය, නුවණ, සීකල්පනාව. මොකද මේ බුද්ධිමත් බව නොතිබෙන්න අපිට කිසි දවසක මේ ධර්ම මාර්ගයන් හම්බ වෙන්නේ නැහැ. දැන් මම වුණත් මගේ ජීවිතේ මගේ නුවණ නිසාමයි මම බේරුනේ. මම මේ ධර්ම මාර්ගය යද්දි මම කොච්චරනම් මේ ධර්ම මාර්ගයෙන් වැටෙන දේවල් මං අහන්න ලැබුණද? මට ඕවා කරන්න එපා. කවුද ඔය ධර්ම අරගෙනගෙන කවුද ආවෝධ කරගත්තේ? කොපෙන්නන්න බලන්න ධර්මය හොය ආවෝධ කරපු එක්කනේ. කොහෙද ඉන්නේ? හැමතිස්සෙම එහෙම ගරහන සමාජයක් තුලින් එව ගණන් නොගෙන ධර්ම මාර්ගයේ හොය හොය හොය හොය ගිහිල්ලා ධර්මයේ කියවලා කියවලා ඒ කෙරේ හිත පහදවා ගන්න ලැබෙන්න බුද්ධියම නේද හසුරවන්න තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, මේ බුද්ධිය හසුරනවා කියන එක ඒක අපිට වාසනාවක්. ඒක අපිට උපතින් ලැබෙන එකක්. දැන් මම ඇහුවා මේ ඊපෙරේදා මේ අලුත් පොතක් නිකුත් වෙලා ඇමරිකාවේ New Earth කියලා පොතක්. ඒ පොතේ තියෙනවලු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා උපුටා දක්වනවා මේ ජේසුතුමා කියුන් එක ගලප ගලප. ඒතකොට ජේසුතුමාගේ කියුන් හැටියට. ඉතින් සමාජයේ තියෙන එක හරි රසවත්. හැබැයි තියෙක තියෙනවා කියන්නේ බොහොම සරල දේවල්. ඒ කියන්නේ තරහ නැතු ඉන්න එක, ඊළඟට අහංකාර නැතු ඉන්න එක, ඊළඟට මමත්වයෙන් තොරව ඉන්න එක. මේවා තමයි බුද්ධ දේශනා වලින් අරගෙන මේ දාලා මෙයා එක්කෙනෙක් එයාගේ වැහැටියට දාලා හදලා. ඉතින් මිනිස්සු හරියෙලින් මේක කතා කරනවලු. මං කල්පනා කළා එතකොට ලංකාවේ මිනිස්යන් මොනතරම් වාසනාවන්තයිද. ඇයි ඒ? ගෞතම බුදුරජුන්ගේ ගැඹුරු දේශනා. දැන් අද අපිගෙන ගත්තේ ගැඹුරු දේශනාවක් නෙවෙයිනේ. අද අපිගෙන ගත්තේ සරල දේශනාවක්. මෛත්‍රී භාවනාව, අප්‍රමාණ චේත විමුක්ති වඩන්නේ කොහොමද? මහඟත චේත විමුක්ති වඩන්නේ කොහොමද? නමුත් ඒක ඇතුලින් යම්කිසි ගැඹුරක් ගියා. මොකද්ද ගැඹුර? මේ සමාධි මට්ටම් ඇති වෙලා එක එක්කෙනා දිව්‍යයන් අතරේ උපදින හැටි. ඊර්වසි ඒ දිව්‍යයන් අතරේ උපදුනාට පස්සේ මනුෂ්‍ය ලෝකේ දිනු කරපු දේවල් එයයි භුක්ති විඳින හැටි. මේවා සාමාන්‍යයෙන් එකපාරේ වෙන ලෝකයක මිනිසුන්ට කිව්වොත් බටහිර වගේ රටවල් වල මිනිස්සු වහන්නේ. ඇයි හේතුව? ඒ මිනිස්සු ඉගෙනගත්තු ආගමින් ඒ මිනිස්සු අවුරුදු දහස් ගාණක් හික්මිලා තියෙන්නේ. නුඹලාට තියෙන්නේ මේ ජීවිතේ විතරයි. නුඹලා මරණින් මත්තේ දෙවියන් ළඟට යනවා. මිනිස්සු හිතන්න තියක් එතකොට නැහැ. ජීවිතේ ගැඹුරක් හිතන්න අවස්ථාවක් නැහැ. ජීවිතේ තේරුම් ගන්න අවස්ථාවක් නැහැ. තවත් කෙනෙක් මැරෙනවා. මැරුණාම හිතන්නේ කොහොමද? ආ, මැරිච්ච කෙනා දෙවියන් ළඟට ගියා. එහෙනම් දුක් වෙන්න හේතුවකුත් නැහැ. එතකොට මේ මිනිස්යාගේ අවිද්‍යාව පවත්වන්න හොඳ පරිසරයක්. ඒ අවිද්‍යාව පවත්වන්න හොඳ පරිසරය නිසා නුවණින් නිමසන්නේ නැහැ. නුවණින් නිමසන්නේ නැති නිසා නුවණින් නිමසන ධර්මයක් ඇහෙනකොට ඒක තේරෙන්නේ නැහැ. එතකොට යාට උවමනා වෙන්නේ මේ ජීවිතේ. දැන් බටහිර රටවල් වලට භාවනාව වුණත් මේ වගේ මේ අප්‍රමාණ චේතු විමුක්ති, මහාගත චේතු විමුක්ති මෙහෙම වඩනවා, මරණින් මත්තේ මෙහෙම ලැබෙනවා, ඒ කතාවල් නැහැ. ඒගොල්ලන් බලන්නේ මේ පීඩනය අඩු කරගන්න. ඒකට කියන්නේ ස්ට්‍රෙස් එක අඩු කරගන්න ඕනේ. ඔච්චර තමයි. ඒතකොට ඒගොල්ලෝ උඩින් පල්ලෙන් අත ගන්නනේ. ඒ අතින් අපේ රටවල් වාසනාවන්. ඒ වාසනාවන් කියන්නේ මේ රටවල් වල අපිට මේ ළඟදී ආවා ඇමරිකාවේ මහත්තයෙක් කතා කරලා විස්තරිකව මම කෝ නෑ මහත්තයා, මේ බටහිර රටවල මිනිස්සුන්ගේ හරි උනන්දුවක් තියෙනවා. මම කන්නේ ඒ උනන්දුව මට නම් සත පහකට වැඩක් නැති. ඒ උනන්දුවේ තියෙන්නේ මේ තම්පුන් ලෞකික එකක් කියලා. මම කෝ මෙහෙම නෑ, මේ අපි වයසක ආච්චි කෙනෙකුට අඬ ගහලා මේ කර්මයේ කර්ම විපාක අපාය නිවන හොඳට තේරෙනවා කිව්වා. මෙහෙම මේ මිනිස්සුන්ට තියෙන හැකියාව නුවණ වෙන කෙනෙකුට නෑ. මේ නිසා මේ අවස්ථාව අපි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගන්න ඕනේ අපිට කොච්චර දුර්ලභ වූ දෙයක්ද මේ ලැබිලා තියෙන එක, ලැබිලා තියෙන්නේ කියලා. දැන් මේ දෙවියන් ගැන, මිනිසුන් ගැන, බඹුන් ගැන, නිරේ ගැන, තිරිසන් අපාය ගැන, ප්‍රේත ලෝක ගැන, මේවා විමුක්ති මාර්ගය ගැන, රහතුන් ගැන, බුදුවරයන් වහන්සේලා ගැන, පසේ බුදුවරු ගැන. කවුද මේ සමාජයේ මිසක් ඒ සමාජේ කතා කළාද? මේ නිසා අපි මේ ඉපදිච්ච එකේ ප්‍රයෝජනෙ අපි ගන්න ඕනේ. ඒ තමයි අපි මැරෙන්න ඉස්සර වෙලා අපේ ජීවිතවල මේ ධර්මය දියුණු කරගන්න මහන්සි ගන්න ඕනේ. මේක අපිට දුර්ලභ එකක්. බැරි වෙලාවත් අපි කිව්ව බින්ග්‍රස් කළා ඒ රටට වැටුණොත් ආයමත් අර අන්දගුඩිය තමයි ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් මේ නිසා කාලවිලා සතුටින් ජීවත් වීමම ජීවිතයේ හරයයි කියලා බුද්ධිමත් මිනිස්සු සලකන්නේ. බුද්ධිමත් මිනිස්සු ඒක සලකනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් අපි ගත්තොත් බුද්ධ කාලේ මේ පහසුකම් මොකුත් තිබ්බද? බුදුරජාණන් වහන්සේ සිරපු දෙක පාවිච්චි කරේ නෑනේ. කුඩයක් ඉහළගෙන ගියේ නෑනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා වැඩිපුර ජීවත් වෙන්නේ කොහේද? වනාන්තරයේනේ. බොහෝම මේ පිදුරු ගෙවල් වල වාසය කළේ. මැටි කුටියක වාසය කළේ. පිණ්ඩපාත කරගෙන ජීවත් වුණේ. සමහර විට සුහණින් ගත්තුරිදි කෑල්ලක් පරවගෙන වාසය කළේ. මේ කාලේ පෙනේ මහා නරක දෙයක් හැටියට. ඇයියේ මේ කාලේ හිතන්නේ සැපේ කියලා. කාලා බීලා ඇඳලා පැලඳලා ජීවත් වීම විතරයි. බුදු කෙනෙක් පහළ වෙලා මේ මිනිස්යාට දෙන අවබෝධය අතිවිශාලයි. ඒ අවබෝධය කොච්චර පළල්ද කියන්නේ, උඩුමහල් ප්‍රාසාදයෙන් බිමට බැස්සේ නැති රන් මිරිවැඩි පයෙහි ලාගෙන හිටිය රන් බඳුනේ රන් හැන්දින් කෑම කාපු සුකුමාල රාජකුමාරවරු ඒ සියල්ල අත්හැරලා පාංශිකූල වස්ත්‍රයක් පොරවාගෙන මැටි පාත්‍රයක් අතට අරගෙන ගියක් ගියක් ගාන ගිහිල්ලා සිඟාගෙන ලැබෙන දේෙන් වළඳලා ගහක් යට වනයේක වාසය කළා. හැබැයි දියුණු කළා ආර්ය අෂ්ටාංගික මාර්ගය. ප්‍රගුණ කළා ආර්ය අෂ්ටාංගික මාර්ගය. අසාර උදේ අතහැරලා සාරවත් වූ මාර්ගඵල නිවන සාක්ෂාත් කළා. සසරෙන් එතෙර වුණා. මේකයි පින්වතුනි මේක තියෙන දුර්ලභකම. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ දිහා බලද්දී ඒ බලන කෝණේ මේ ලෝකී කතාබස් කරන කෝණේ අහසට පොළොව වගේ ඒ දෙකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අහපු කෙනා නුවණින් කල්පනා කරන කෙනෙක් නම් නුවණින් විමසන කෙනෙක් නම් කෙලෙස් වල ආදීනව දකින කෙනෙක් නම් කෙලෙස් වල අනුතර දකින කෙනෙක් නම් කර්ම විපාක ගැන අවබෝධයක් ඇති කෙනෙක් නම් මෙලෝ පරලෝ ගැන යම් කිසි දයක් තේරෙනවා නම් ූපපාතික සත්තු ගැන පිළිගැනීමක් ඇති කෙනෙක් නම් එයාට නුවණින් විමසන්න හරි පහසුයි. එයාට පස්ස නැහැ නේ. එයාට තියෙන්නේ විමසන්නයි. එතකොට නුවණින් විමසනකට වැටහෙනවා. පස්ස තියෙන එක්කෙනාට විමසනවා විමසනවා කිකියා ප්‍රශ්න මතු කරගන්නේ. එයාට විමසෙන්නේ නැහැ. එයා නුවණින් විමසන්නේ නැහැ. එයා කරන්නේ ඔ මොනවා හරි ප්‍රශ්නයක් කරේ එයා විමසනවා නෙමෙයි පැටලෙනවා. විමසනවා කියන්නේ පැටලෙනවා කියන්නේ දෙකක්. අර එක කොහොමද මේක කොහොමද කියන එක නෑ, පැටලෙනවා මිසක් විමසන්නේ නෑ. විමසනවා කියන එක නට ඕනේ අර මූලික පිළිගැනීම් ටික. මෙලොව පරලොව ගැන තේරෙන එක, කර්ම හොඳ නරක දෙකේ විපාක ලැබෙනවා කියන එක තේරෙන එක, ඕපපාදික සත්වයෝ ඉන්න පුළුවන් කියන එක තේරෙන එක, ජීවිතය ගැන අවබෝධ කරපු මුනිවරු මේ ලෝකේට මෙව හෙලිදරව් කරලා තියෙනවා කියලා තේරෙන එක. එහෙම කෙනෙකුට හරිම ලේසි මේක තේරුම් ගන්න. සතර අපාය තේරුම් ගන්න හරි ලේසි. මේකෙන් එතර වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගේ නිවන හිත පහදිනවා. එතකොට යාට නිවන කියන වචනේ ඇහෙනකොට හිත පහදිනවා. එතකොට ආර්ය අෂ්ටාංගික මාර්ගය ඇහෙනකොට හිත පහදිනවා. මාර්ගඵල ඇහෙනකොට හිත පහදිනවා. ද්වේෂය ඇති වෙන්නේ නැහැ. මොකද හේතුව සම්මා දිට්ඨියෙන් යුක්තයි. සම්මා සංකල්ප තමයි යාට මුල් වෙලා තියෙන. සම්මා සංකප්ප ගෝචර. සම්මා සංකල්ප මුල් වෙලා තියෙන. ඒ නිසා පින්වත්නි මේ පින්වතුන්ට මේ ගෞතම බුද්ධ ශාසනය මේ ජීවිතේ මේක පුරුදු කරගන්න, පුරුදු කරගෙන ගුණධර්ම දියුණු කරගන්න මේ ගෞතම ශාසනයේ තව කල් පවතිනවා. ඒ නිසා දෙවියන් අතරත් ගෞතම ශාසනයේ තියෙන වෙන ශාසනයක් නැහැ. බුදු කෙනෙක් ළඟපාත අහලක කොහෙවත් නැහැ. බුදුවා පතන සම්ප්‍රදායක් විතරක් තියෙනවා අර්ථ ශූන්‍ය වූ. ඒ නිසා ඒ අර්ථ ශූන්‍ය සම්ප්‍රදාය අතහැරලා අර්ථවත් වූ සාරවත් වූ ගෞතම ශාසනය තියෙනවා. ඒ නිසා මේ ගෞතම ශාසනය තුල මේ පින්වත් සියලු දෙනාට ගෞතම ශාසනය තුල උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු.